ධර්ම දේශනාව. ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැත්ත ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද මෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. ජීවිතයේ ධර්මය ධර්ම දේශනා මාලාව දේශිතයානෝ කෑගල්ල පුස්සැලති පුණ්‍යවිහාරාම විහාරාධිපති පූජ්‍යපාද බිලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ. සමන්ත චක්‍රවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සනන්තු සබ්බ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචමේ භික්ඛවේ ආදීනවා භෝගේසු කතමේ පංචය අග්ගිසාධාරණා භෝගා උදකසාධාරණා භෝගා රාජසාධාරණා භෝගා චෝරසාධාරණා භෝගා අපේහි දායාදීහි සාධාරණා භෝගා තීති. සදහවතුනි ධර්මස්සෝනේතයිනේ සූදානම් වෙන්නේ. එහෙමදාම අපේ ජීවිතවලට අදාළ අපේ ජීවිතවල තියෙන අඳුර දුරු කර ගැනීමට අදාළ අපේ ජීවිත සතුටක් කර ගැනීමට අදාළ කරුණ ඇතුළත් අනුශාසනාවන් තමයි මේ ධර්ම දේශනාව තුළින් පවත්වන ලබන්නේ. මොනවිට අපත් එනත්තම් මේ මාලිකාවත් සුභවාදීදයක් බුදුරජාණන් වහන්සේ මේ සමාජය දෙස සුභවාදීව බලා මිනිසුන්ට සැනසිල්ලේ ජීවත් වෙන මගක් කියලා කලා විනා මිනිසුන්ට දුක් විඳින මගක් කියලා කලේ නැහැ. වැඩි අවෝධකින් සමාජයේ බුදු සමය දුක්ඛාගමක් ඇයි කියලා කිව්වට ඒක කිසිදු පදනමක් සත්‍යයක් නැහැ. තේරුම් ගන්න. බුදු සමයේ තමන් ළඟ තියෙන වරද්ද හදා ගැනීම තුළින් සියලු දුකින් නිවෙන ධමයක් කරනවම අඳුරෙන් අඳුර යන මාර්ගයක් බුදු සමයේ ඇත්තේ නැහැ. අඳුරෙන් අඳුරට යන්නේ නොමග යනවා. මේ මගේ අනායත කිසිකෙකත් අඳුරෙන් අඳුරක් හම්බ වෙන්නේ නැහැ. අඳුරෙන් ආලෝකිත සහ ආලෝකින් ආලෝකිතම යන්න පුළුවන් වෙනවා. යනවා අපි අද මේ ධර්ම දේශනාව කිරීම සඳහා යොදාගත්තේ ඉබඳු ආලෝකින් ආලෝකිත යැයි සූත්‍ර දේශනාවක්. අංගුත්තර නිකායේ පංචක නිපාතෙහි තවදින සූත්‍රයක් තමයි මේ භෝග සූත්‍රය කියලා. මේවා මාතෘකා පාඨයේ වශයෙන් ගත්ත කොටස නම් පවතින්නේ අයහපත් පාඨකෙදී. නමුත් ඒවා පැහැදිලි කරන්නේ ඉස්සර වෙලා. අපිට ඕනෑම දෙයක තවතිනවා මේ සුභවාදී සහ සුභවාදී පැත්තක්. එමත්තත් අපිකට කියනවා ඉෂ්ට විපාක සහ අනිෂ්ට විපාක කියලා. ඉතින් අපි ඉස්සරලා කතා කරන්නේ මේ සූත්‍ර දේශනාවේ අගටයි මේ ඉෂ්ට විපාක පැත්ත පෙන්වලා තියෙන්නේ. නමුත් මා ඒක මොලට අරගෙන ඉෂ්ට විපාක පැත්ත පැහැදිලි කරලා අනිශ්චිතතාවකට මොන දින්නේ ගැලවෙන්නේ කොහොමද කියන එක දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්න ඕන නිසා ඒ පසුබිම් කල්පනා කරනවා. දැන් අප බෞද්ධ නොවුනත් අත මෙලෝ උපන් මිනිසෙක් වශයෙන් කොතන හෝ මේ රටේ ලෝකේ අපිට කල්පනා වෙනවනේ මේ ලෝකේ ජීවත් වෙන්නට අපට කැම්බින් නැතුම් පෙළමින් නිවාස ආහාර ආදි මේ කාරණා ටික ඕන. එහෙම නැතුව කෙනෙකුට සුවසේ ජීවත් වෙන්නට බෑ. එහෙනම් ඒ කොටස එපායි කියලා දේශනා කරන ප්‍රවිසිලි දහමක් තියෙන්නේ ලෝකේ. තියෙනටම බැහැ. ඒක මූලික අවශ්‍යතාවය. ඒ මූලික අවශ්‍යතාවන් ටික සපුරා ගන්නට අවාදන ශාසන ආගම සම්පූර්ණව තියෙනවා. ඒ මූලික අවශ්‍යතාවයන් ටික වැරදි ආකාරයෙන් සපුරා ගන්නට ගියොත් තමයි කෙනෙකුට ජීවිතේ දුක් වැඩි වෙන සහ කාලය වෙනස් වෙන වෙන පියන්ට සිදු වෙනවා. ඊට අදාළ අනුශාසන ඔබ ගන්න ඔබ හොවිත. ඒක මේ මොහොතේ පැහැදිලි කරන්න තමා ගන්නෙ. නමුත් ගැබ්බ සත්‍ය සිංහලෝ වාද වෙන සූත්‍ර ගත්තම මංගල වෙන සූත්‍ර ගත්තම පරාභව වෙන සූත්‍ර ගත්තම ඒක පිළිගෙන කරුණ ටික පැහැදිලි කරලා තියෙනවා. ඒ වෙන් ඉවත් වෙන්න කියලා අනිත් කාරණාවල පැහැදිලි කරලා තියෙනවා. අනිතම මේක මේවා සාමාන්‍ය කෙනෙක් වශයෙන් තෝරාගෙන මේ මග යන්නේ නම් උන්ට කවදාවත් ඒ භෝගයන් නිසා භෝගයන් ඉපයි කියන තැනට එන්න හෝ භෝගයන් නැතිකම නිසා වෙන දුකට පස්සෙන් සිදුවන්නේ. ඒසෝ පිළිගනු බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා සංසිමේ දික්කමේ ආනිසංසෝ භෝගීසු කියලා. භෞෝග සම්පත් ඔබ කතා කරන දෙවල් දුරල් යාන වහනාදී දේවල් තිබෙනවා නම් එහි යහපත් ප්‍රතිපාක පහකුත් උන්වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. මේක ඔබ දන්නා දෙයක් නමුත් මේ සූත්‍ර දේශනාව සම්පූර්ණ කරන්න ඕනේ නිසා මම මේ වාක්‍යයෙන් පැහැදිලි කරගෙන යමි. අදාළ තැනට යන්නයි කල්පනා කරන්නේ. බලන්න කසමේ පංච මොනවද යහපත් විපාක පහ උන්වහන්සේ පැහැදිලි කරලා දානවා. භෝගි නිස්සාය අත්තානං සුඛේති පීනේති සම්මා සුඛං පරිහරති. කිසියම් කෙනෙකුට මේ කියන සිව්පසය නැත්තම් ප්‍රතිපහසුන අවශ්‍ය භෞෝග සම්පත් තමන්ට කියලා පරිහරණය කරන්න පුළුවන් අයිතියක් ඇතුව තිබෙනවද? ඒ භෝගයන් නිසා මොනවද ලැබෙනවයි කියලා කියන්නේ. අත්තානං සුඛේති පීනේති. තමන් සූපත් වෙනවා. තමන් පිනවනවා. ඒ වගේම සම්මා සුඛං පරිසරති. යයි සම්මා සුඛං මිච්ඡා සුඛං වෙනවද කියලා කියන්නේ. යහපත් යහපත් සුවසේ දේවල් පරිහරණය කරන්න පුළුවන්කමක් තිබෙනවා. එතකොට බුදුන් වහන්සේ භෝගයන්ට ප්‍රතිවිරුද්ධ වෙලා තිබෙනවා ඒක කරන්න එපා කියලා කියනවා. උන්වහන්සේ උදාහරණේ භෝග තියනවා නම් මේ යහපත් විපාකයේ තියෙනවායි කියන්නේ. පළමුව සමාසීපත් වෙනවා කියන එක තමයි මේකෙන් පෙන්නන්නේ. සමාත අවශ්‍ය අධ්‍යාපනයේ රෝගී වල්දරල් රෝගී හේතු තවත් කාරණ අඳුන්තලම මාදී මේ දේවල් වල නෑ බෑ නොකිය අඩුපාඩුවක් ඇති කරගන්න නැතුව ඒවා පරිහරණය කරන්න පුළුවන් වෙන්නේ රෝග තිබුණා රෝග සම්පත. අපි මේ පිළිබඳව තව විදිහට කතා කරමු. දෙවෙනි කොටසින් පැහැදිලි කරලා දරනවා රෝගී නිසාය මාතා පිතරෝ සුඛේති පීනේති සම්මා සුඛං පරිහරති. අන්න කිසියම් කෙනෙකුට මේ තමන්තයයි පාලනය කළ හැකි භෞමික සම්පත් තිබෙනවා නම් ඔහුගේ හෝ ඇගේ මව්පියනුත් ඒ නිසා සුවපත් වෙනවා සතුටින් ජීවත් වෙනවා පිනේති සම්මාදකම් පරිහරති යහපත් ලෙස ඔවුන්ට ඒ අවශ්‍ය උදව් උපකාරයන් කරන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට එහෙනම් අපි කල්පනා කළොත් එහෙම අපි තරමගේ හෝ යම් කිසි අත්තම ජීවත් වෙන්නේ අපේ මව්පියන් වයවෘද්ධ ඉන්නවා කියලා. උන් අප ඉන්න මට්ටමින් පහලට දාලා සැලකන්ට බෞද්ධින් වශයෙන් අපිට කිසිදු ආකාරයේ කයිතියක් නැහැ. උපරිම හොලින් ඕන් සැලකන්ට ඕන රැකබලා ගන්න ඕන මේකට නෑ බෑ කියන වචනදී බලපෑමක් කරනවා. නෑ බෑ නම් ඒක කරන්න බෑ. එහෙනම් මේ භෞෝග සම්පත් කියනවා තියෙනවා නම් තමයි ඔවුන්ට අවශ්‍ය නිවාස බේත්‍රිය ඇඳුම් පැළඳුම් අවශ්‍ය සුවපහසු අසනීප වෙනවා වැඩි හිටියන් වුණාම ඔවුන්ට අවශ්‍ය ශනික ප්‍රතිකාර කරන්න අපට වේසිදම් කරන්න පියන්ට වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරන්න හේතුවක් නැහැ. තමන්ගේ මෞඛ්‍යයන් සුවපත් කරන්න එහෙමනම් මේ භෞෝග සම්පත් කියන දේවල් අවශ්‍ය බව උන්වහන්සේ වදාරනවා. ඊළඟට තව ඉතුරුමනි කොටසට යනවා. භෝගයන් නිසා පුත්ත දාරස්ස කම්මකාර පිරිසෝ පිරිසක් කීප දෙනෙක් වෙනවා කියනවා. පුත්ත දාරස්ස කියනවා දූ දරුවන්ට ඒ වගේම තමා අවට පිටින්නා වූ තමන්ගේ සේවක මණ්ඩලයට කියන කම්මකාර පිරිසෝ කියනවා. මේ තමන්ට මේ භෞෝග සම්පත් වෙනවා නම් ඒ නිසා තමන්ගේ දූ දරුවන් නැත්තම් බිරිඳ ස්වාමියෙක් නම ඒ වගේම තමන්ගේ ආයතනයේ කටයුතු කරන්නා වූ සේවක මණ්ඩල ඒ හැමදෙනාමත් සුඛේති සුවපත් වෙනවා පීනේති පින වෙනවා පිනා යනවා සම්මා සුඛං පරිහරති. ඒ වගේම යහපත් සේ වුණත් සිහිපත් වෙන්න අවශ්‍ය මාර්ගයන් සැලසෙනවා. බලන්න එතකොට ඒ තමන් වටා ඉන්නේ අන්තිරසක් ඉන්නවනම් ආයතනයක් වුණාම සේපතිසක් ඉන්නවා. ආයතනයක ප්‍රධානියා විතරක් වෙන්නේ සූපත් වෙන්න ඕනේ. ඒ ආයතනයේ සාදාල ආදායම් උපයා දෙන්නේ සේවක මණ්ඩලය. උන් දෙනම් මේ සේවක මණ්ඩලයේ අවශ්‍යතාවයන් සඳහා වැටුපට අමතරව සුබ සාධන ආදී කටයුතු කිරීම සඳහා දැහැමි ආලසීකුට දැහැමි ව්‍යාපාරිකයෙකුට මේ බෝඩ් කියන කොටසේ ආදායම් නැත්නම් ලාභය උදව් උපකාර වෙනවා. එතකොට තමයි අර සේවක මණ්ඩලත් අනවශ්‍ය ආකාරයට ඉල්ලීම් කරන්නේ නැතුව බොහොම පැහැදිලිවම තමන්ගේ කාලය ධනය සීමිත කරලා මෙහෙවරක් සේවයක් ඉටු කරන්නේ නැත්නම් කැපවීමක් ඇතිව කරන්නේ. යුතුකම් සේවක සම්බන්ධයෙන් දක්වලා යුතුකම් කොටසක් පවතිනවා. එතකොට ආයතන ප්‍රධානියා මේ සේවක මණ්ඩලයට මනාකාරයෙන් මේ කරපි දක්වන්නේ නම් තවත් ආය වර්ජන කරන්න ඉල්ලීම් ඉල්ලන්න හේතුවක් නැහැ. උන් හොඳින් ඒ කටයුත්ත කරා. එකටත් වෙනමනම් අපට පේරෙනවා තමන් සහ තමන්ගේ දූ දරුවන් සේවක මණ්ඩල බිරිඳ ආදී නිස්සල දෙනවා. සූපත් කරන්ට නම් මේ භෞෝග සම්පත් වල අවශ්‍යතාවය ඉතේම අවශ්‍ය වෙනවා. ඒකට තවත් ටිකක් එහාට යනකොට පෙන්වනවා මෙත්තා මහත්ය සුකේති පීනේති සම්මා සුඛම් පරිහරණය. තමා තමනද මව්පියන් තමනද සේවක මණ්ඩල දූ දරුවන් තමනද තව අටහත්ස ඉන්නවනේ අපට සම්බන්ධතාවය පිරිසක්. ඒ අයගේ මංගල අමංගල කටයුතු වලදී ඇයිගේ ඕනෑකම් වලදී හිතන තරම් කියලා කතා කරන්නේ. හිතන තරම් හදිස්සිය දුක දෙනවා. අත්‍යසලා වුණ වෙලා මිත්‍රකම නිසා. ඒ මිත්‍රකම පරිදුන වූ මිත්‍රත්වයක් නම් අපට ඒ අවශ්‍ය උදව්ව නොකර දෙන්නේ. අපට නෑ කියන්න වෙන්නේ තිබුණ නැත්නම්. පිරවණක් නෑ කියන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඒබඳු බෝසත් උදව්වක් කරන්නත් අපට අපරඟ අපට පාලනය කළ හැකි අපේ තීරණයක් අනුව මුදා හැරී හැකි ආදායම් තත්ත්වයක් මුදල් තත්ත්වයක් පිළිබඳව එහෙම නැත්නම් අපිට පරිවක්ක වචන පාවිච්චි කරන්න වෙනවා අර මිත්‍රත්වයේ සුහද වෙන්නේ නැහැ ඒක. එහෙම අපට අවශ්‍ය වෙනවා අන්න අයටත් අවශ්‍ය වෙනවා නොසිතූ මොහොතක එහෙම දුරද වෙනවා. ඒ වගේ තත්ත්වයකදී අපට මිතුරන් වෙනුනොත් වෙන්කල කාලයක් වෙන්කල ධනයක් වෙන්කල උදව්වක් පියෙන්න ඕන බව බුදු දානම් මහන්සේ පැහැදිලි කරලා දානවා. බලන්න දැන් අපි තවත් කොටසකට යනවා ඊළඟට. ශ්‍රමණ බ්‍රාහ්මණේසු උද්දං විකුද්දග්ගිකං දක්ඛිනං තපිත්තාපේති. එතනින් එහාට ගියාම මේ භවෝග සම්පත් තියෙන කෙනාට ඒ භවෝග සම්පත්තිය අපි බුදුසසුනේ නම් පුජිපක්ෂේ උදෙසා වෙනත් ආගම් වල නම් තමයි ශ්‍රමණ බ්‍රාහ්මණ කියලා තියෙන්නේ. ඒ සසුනේ දිනුව සඳහා උන්වහන්සේලාගේ දිනුව සඳහා අපට සිව්පසෙන් ප්‍රස්ථාන කරමින් ඒ පැත්ත නදා සිටවන්ට කටයුතු කරන්නත් පුළුවන්. ඒ තුළින් ඔබට ඔබ කිරම් පරලොවක් තියෙන සසර ගමනක් නිමා කරගත්තේ නැති කෙනෙක් නම් ඔබට පරලොව වශයෙන් දක්කලත් ආයෙත් අර භවෝග සම්පත්තුවට පහසුවෙන් උරුමකම් තියන්න පුළුවන්. පුණ්‍ය ශක්තියකුත් ඒ තුළ එකතු වෙනවා. ඒක සියක්ම හැම දිනකටම කරන්න ඕන කියලා කියන්නේ. පොනි ශක්තිය පුදුකරන ලබන ආත්මික විකාශය ගන්න යන්න කියන්න ඕනේ. මොකද සමහර අම්මලා අපිත් එක්කලා කතා කරනකොට කියනවා දැන් අද මේ රෞපණ ගෞතම සාසනය තුල අද මේම ලබා ගන්න පුළුවන් කියලා තුහන්. එතකොට අපි දීපුවට විපාක ලබන්නේ කවද්ද කියලා අහනායක් තියෙනවා. ඒ එහෙම විපාක ලබන්නට දෙන එක නෙමෙයි කරන්න ඕන. අපිට ඒකත් ලැබුණොත් විපාක ලැබෙයි. නැත්තම් උපත ලැබෙන්න කියන කාරණා මේ මාතර ගන්ටයි උද්දෝත්පාදයේ උපදින්න සහ කල්‍යාණ මිත්‍ර සියෝනේ ලබා ගන්න. දැන් මේ ටික නැවතත් තවක් අපි බලමු. යම් කිසි කෙනෙකුට මේ භවෝග සම්පත් තිබේ නම් මේ කියන ආකාරයට සමාසූපත් වීම, ඒ වගේම මෞපියන් සූපත් වීම, දූ දරුවන් සාසේක මණ්ඩලී සූපත් වීම, මිතුරු මිතුරන් සූපත් වීම සහ සාසනික වශයෙන් කටයුතු කොට සහ තරලවටත් අවශ්‍ය වැඩක් කර ගැනීම කියන කාරණා ටික කරන්න පුළුවන්. බලන්න මෙතන ආස්පස ආවරණය වෙලා නැද්ද කියලා. දැන් අපි යමු මේ පිළිබඳව කතා කරන්න තව පොඩ්ඩක් දරු කරපිටි. දරුවන්ට කිසියම් පිනක් වෙන නිසා තමයි අය කිරීමකින් තොරව අවුරුදු 20 25 වෙනතුරු මව්පියන් සියලු දේවල් ලබා දී පෝෂණය කරනවා. එහෙම පුණ්‍යවන්තකමක් දෙයක් තියෙන නිසා. දැන් දරුවන්ට මේ මත්තමට ඒකට පේනවා තමන්ට මව්පියන් ඉන්නවා. තමනුත් ඉදිරියේදී මව්පියන්ව දරුවන් ඉන්නවා. සේවන්ල ඉන්න පුළුවන් මිතුරන් ඉන්න පුළුවන් මේ සියලු කාරණා කටයුතු වල යුතුයකම් ඉටු කරන්න ඉස්සකින් බෑ කියන එක. අන්න එහෙමනම් තේරුම් ගන්න ඕන. අධ්‍යාපනයේ තුලින් කරන ලබන්නේ අද බොහෝ විට මේ ලෞකික අධ්‍යාපනයේ තුල දක්ෂේ කරමේක. හැකියාවක් සඳහා සුදුස්සෙක් කරමේ. ඒ සඳහා වූ නිර්මාණශීලී හැකියාවක් දියුණු කරගෙන ඔහුට පදනමක් ඇති කෙනෙක් වෙන්න වෙනවා. ආදායම් කියන පදනමක් ඇති කෙනෙක් වුණාම තමයි මේ කියන කරුණු පහ තුල සුඛය ලබන්න පුළුවන් වෙන්නේ. ආනිසංස ලබන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක තේරුම් ගන්න අවශ්‍ය වෙනවා හැම කෙනෙක්ම. Tamanta අන්නයිට වඩා හොඳ පහසුවෙන් ආදායමක් ලැබිය හැකි. නමුත් වැහැනේ යහපත්. මඟකට යන්නට අධ්‍යාපනය ලැබීම අවශ්‍යයි. නමුත් අප කතා කරන තරුණයේදී අධ්‍යාපනයේදී කිසි විටක අධ්‍යාත්මිකය බැහැර කොට ගොස් නම් මේ ලබන්ට බැරි බව තේරුම් ගන්න වර්තමාන සමාජයේ මේ ගැටලුව පවතින යම් විටක. උගත් දරුවන් බවට පත් කරන්න උත්සාහ කළාට ඇතැම් ගුරුවරුන්ට ඇතැම් මව්වරුන්ට උගත් දරුවන් බවට පත් කිරීම ඇරුණාම හොඳ දරුවන් වශයෙන් ඉදිරියට ගෙන යන ඕනෑම පිළිබඳ දූරදර්ශීව පෙනෙන්නේ වරදක් නෙමෙයි පෙන්නා. එහෙම වුණාම උගත් වුණාට හිස්මිසුන් හැදලත් එහෙම අම්මට තාත්තට ඉන්න වේවි පැටි සිනමාසෙක. නැත්නම් මේ යුතුකම් කිසි නොකරන අසත්පුරුෂෙක් එක්ක ඉන්නේ. ඒ නිසා මේ දෙකත්ම සමබරව අරන් යනවා. ඔය මගේ ළමා කාලේ මම දැකලා තියෙනවා ඒ කුරුණෑගල සික්කේ පාරවල්වල පොල්ගස්සු පටවන් යන බර කරත්තය. මේ බර කරත්තය කියන එකේ ගවීන් දෙදෙනෙක් නැදලා ඉන්නේ. එතකොට මේ ගවීන් දෙදෙනා හරි හරියට මේක ඇදගෙන ගියොත් තමයි පාර යන්න පුළුවන්. එකෙක් පස්සට ඇද්දොත් අනිත් එක්කන ඉස්සරහට ඇද්දොත් එන්න පැත්තට යනවා එරුණාම පාරට යන්න හම්බෙන්නේ. මා දකින්නේ මේ ජීවිතයත් මෙන්න මේ වගේ බාහිර වශයෙන් සහ අධ්‍යාත්මික වශයෙන් සමබරව ගෙන යන්නට ඕනේ. ඒ තුළ තමයි අපට ওই කියන සුඛේ තර ළඟා වෙන්න පුළුවන්. අධ්‍යාත්මිකයක් නැහැ කියලා බාහිර පැත්ත විතරක් දිනු කරන්නේ එහෙම හැදෙන පුරුෂයා සත්පුරුෂයෙක් වන්නේ නැහැ. උට ලෞකිකයේ විතරයි තියෙන්නේ. උට මේ කියන යුතුකම් පිළිබඳව කියන පහසුවෙන් පැහැර හරින්න පුළුවන්. අපි හදන්න ඕනේ එහෙම පහසුවෙන් පැහැර හරින්න පුරුෂත්වයක් නෙමෙයි. මේක බේරුම් ගන්න. එකෙනම් බුදුරජාණන් වහන්සේ කොතරම් සුභවාදීව මේක දේශනා කරලා තියෙනවද අපට ජීවිතයක් ලැබුණා මේ අනතුරු ජීවත් වෙන්න තිබෙනවා ඒ ජීවත් වෙන කාලය තුල අපට ලැබෙන්නා වූ ඔබට ලැබෙන්නා වූ අධ්‍යාපනය අවාහ විවාහ මෞපියන් දූ දරුවන් සේවක මණ්ඩල එහෙම නැත්නම් පරලෝ වශයෙන් මේ සියලු කාරණා ඉටු කරන්නට නම් භෝගයන් අවශ්‍යයි එහෙනම් තේරුම් ගන්න භෝගයන් එපා කියලා දේශනා කරපු බුදුජානන් වහන්සේ කෙනෙක් නේ අපි හැම දිනම එහෙමනම් භවෝග සම්පත් උපයාසපයා ගන්නට උන පරිහරණය කරන්න උන මේක මම මතක් කළේ ඔබ නොදන්න දෙයක් නෙවෙයි නමුත් ඒක පැහැදිලි නොකර මත අදාළ තැනට යන්නට පුළුවන්කමක් නෙවෙයි දැන් අපි තේරුම් ගත්තා ආනිසංස කියන එක භවෝග සම්පත් තව වෙනම් ඉවෙන් ලබන්න පුළුවන් සුවපහසුව නමුත් මේක තේරුම් ගන්න ලෞකික මට්ටමක් මේ සුවපහසු කියන එක ලෝකතර මට්ටමක් නෙමෙයි. ලෞකික මට්ටමින් මේ සුඛයේ පීණේති සම්මාසකම් පරිහරණය කියන කාරණා ටික කරන්නට පුළුවන් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වෙන උත්තරේක දුර්දර්ශී දැක්මක් තියෙනවා. උන්වහන්සේ ආනිසංස විතරක් දේශනා කරලා නැතරවන්නේ. අන්න මම අවධාර තැන තියෙනවා. මේ භවෝග සම්පත් නිසාම මුහුණ දෙන්න සිදුවෙන තවත් සම්කටල ටිකක් උන්වහන්සේ පැහැදිලි කරලා දාරනවා පංචමේ වික්කවේ ආදීනෝ අභෝගියසු මේ භවෝග සම්පයත් නිසාම කිසියම් ආකාරයක කරදර කම්කටොල ටිකකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් උන්වහන්සේ වදාරන්නේ කම්කටොලට මුහුණ දෙන්න නිසා භවෝග සම්පත් එකතු කරන්නේ එකයි කියන එක. කරද්ද සම්නිකා. අඬුව තියෙන්න ඕන මා පේනවා නම් අතපොත් ගන්න නැතුව කටයුතු කරන්න. මේ බුදුන් වහන්සේ සූදානම් යන්නේ ඒකයි. මේ ආදීනයන් තේරුම් ගන්නට පුළුවන් නම් ඒ ආදීනයන් දරා ගන්න පුළුවන් ශක්තිය තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දාරන ධර්ම දේශනාවෙන් ලබා දෙන්නේ. ඒ නිසා අපි අඬුව තියාගෙන අත පුච්ච ගන්න ක්‍රියාවට යන්නේ නැතුව අපි අඬුවන් අඬුව අල්ලන්නේ නැති ඉඳන ගනිමු. අන්න ඒ වගේ මේ ආදීනයන් තේරුම් අරගෙන ආදීනයන් නිසා වෙනසෙන්නේ ආදීනයන් නිසා කම්පාවට පත්තන්න නැතුව ආදීනයන්ට මුහුණ දෙන ඒ දහම බුදු සමය තුළ පවතිනවා අන් එයයි මෙතන පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ. එම ධර්ම දේශනාවකම අගට අපි මේ කාරණාව පැහැදිලි කරන්න උත්සාහ කරනවා. කොතනින් ගත්තත් අපට ඒක පේනවා. දැන් බලමු ඔබ දන්නවා මේ සමාජයේ ජීවත් වෙන කෙනෙක් වශයෙන් ඔබට මේ අවබෝධ සම්පත් හිමි වෙලා පවතිනවා නම් කිසියම්ම දවසක හැමෝටම මේ වෙනවා කියන්නේත් නෑ නොවෙනවා කියන්නේත් නෑ ඒකට සත්‍යියම් ආකාරයක බලපෑමක් පවතිනවා කියන අසු පැහැදිලි කරමු මොනවාද මේ අයහපත් විපාක ආදීනෝ කියන එකේ තේරුම අයහපත් විපාක කියන එක මොනවාද පැහැදිලි කරලා දානවා අග්නි සාධාරණ ආභෝගා එකෙන් කියන්නේ මේ භෞෝග සම්පත් කිසියම් දවසක ඔබේ වුණ ඇතමින් නොවුණාට ගින්නෙම නාශ වෙන්න පුළුවන්. විශාල ධන සම්පත් ඉතාල ආයතන නැත්නම් තමන්ගේ සම්බන්ධයක් නැතුව මේ දේවල් යම් දවසක අපි මේ රටේ දකිනවා යම් යම් ආයතන නැත්නම් භෞෝග සම්පත් ගින්නෙම විනාශ වෙනවා. එහෙනම් ඒක වැරදීමකින් වැරදීමකින් හරි සිදුවේ හැටි දෙයක් බුදු දානංශ දකිනවා. ඒ වගේම පසුගිය අපවන් ඔබ දැක තිබෙනවා නම් බලන්න ජලයෙන් විනාශ වුණේ නැද්ද කියලා. විශේෂයෙන් සම්පහදි ස්ටීක් වලට පැත්තට කොටස ගත්තාම හදිසිය ඇති නිසා. අපි දුටුවා වතුර පාරවල් ගලාගෙන ගිය ඇලවල් හරහනේ මේ සමහර දේවල්. උන් පාරට ඇවිත් මුකුත් ඉතුරුනේ නැහැ කියලා අඳාවල. මේ රටේ වැසි රටාවනෝ ගත්තකල කොටස් කාලකට විවිධ දිග පැත්තක් කලකට ඊසාලනක පැත්තක් දෙලිසේ වැසි වලට මොනද මේ තුලින් නාය ගම් අතර නිසා කලකට කුඹුරු ගැට වෙනවා කලකට මේ පැත්ත යට වෙනවා ඒක එතකොට එන්නම් මේ ස්වාභාවික විපතක් තියෙනවානේ ඒකයි උන්වහන්සේ වදාරන්නේ මේ උන්වහන්සේ වදාරන්නේ අපි හරිහම්ම කරන මේ භෞෝග සම්පත් අපට විතරක් මේ ජලයේ තත්තුරුමයි ජලයෙන් විනාශ වීම සිදුවිය හැකි දෙයක් සුදුක සාධාරණ භෝගා ඒ වගේම තවත් වචනයක් ගන්න මොකද රාජ සාධාරණ භෝගා ඒ භෞෝග සම්පත් කියන කොටස රජුන් සතු වෙනකක් පුළුවන් කියලා මේක නම් ගැඹුරු අර්ථයක් තිබෙනවා සරල අර්ථය වගේම එකක් තමයි භෞෝග සම්පත් උපෝපයන කොට ඒකට අවශ්‍ය බද්ධක් ආදායම් බදුවක්යෙන් රටකට ගිවන්න අවශ්‍ය වෙනවා. ඒක වංචා කරන අය අපි අනුමත කරන්නේ. හැමෙකුට ඒ ආදායම් තියනවා නම් ඊට අදාළ බද්ධක් රටේ සම්බන්ධව සදා ගිවන්න වෙනවා. ඒ රජින් සතු වෙන එක විදිහක්. තවත් පැත්තක් තියෙනවා. යම් දියුණුවක් කරන්න අවශ්‍ය වුණාම පවරාගෙන ඉන්නේ බලතල පවතිනවා. ඒ වගේ තත්ත්වයකදී අම්මි හම් වෙන්නත් පුළුවන්, සැබ්බිටනවා හම් වෙන්නත් පුළුවන්. තවත් පැත්තකුත් තියෙනවා ඉතිහාසය බලනවා. මේ රජවරු කියන අය හිතපු අය හැමදෙනාම සාධාරණ කටයුතු කළා කියලා පෙන්නේ නැහැ. එතෙන් මායට යම් යම් දේවල් පවරා ගන්න ඕන වුණාම රාජ්‍ය බලය යොදපු බවක් පේනවා. දැන් සයාර මායක තැනක මතක් කළා ඉතර සස්වාමික කාන්තාවක් උරුම කර ගන්න ඕන රජ කෙනෙක්. ඒ ස්වාමියා මරන්න ක්‍රමයක් තිබුණා වෙන ක්‍රමයක් නැති නිසා. මොකද අස්වාමික කාන්තාවක් නම් කෙලින්ම අන්තපුරයට ගෙන්න ගන්න පුළුවන්. මොකද අස්වාමික නිසා බාධාව ස්වාමියා ස්වාමියා මරන්න පිට ප්‍රධාන රාජ්‍ය බලය ආයතනයේදී අන්න ඒ වගේ මේ ඉතිහාසය තුළ යම් ආකාරයේ ලෝක ඉතිහාසය තුළ මෙසේ තමන් යම්නම් සම්පත භෞෝග සම්පත් මේ වගේ අන්තවාදී විලා එහෙම නැත්නම් අපි ප්‍රකාශ ගාමී වේද තුළ කාර්ය සම්පත වුණ අවස්ථා නොතිබුණා නයි නොතිබෙනවත් නයි ඒ නිසා ඉපැත්තෙන් ගත්තවත් රාජ්‍ය සාධාරණ රජුන් සතු වීමේ අයිතියට පවතිනවා හොඳින් හෝ නරකේ සාධාරණ හෝ අසාධාරණව. ඒකත් මේ භෞෝග සම්පත් සම්බන්ධයෙන් තියෙන ගැටලුවක්. ඒ වගේම තවත් කතා කරනවා චෝර සාධාරණ. වර්තමාන සමාජයේ හුඟක් තියෙන කරුණ. අපි ගෙවල් දරවල් වහලා යනවා. එමත් නැත්නම් අපි යන්නද ආරක්ෂාවට කියලා යනවා. ඒකකට සොරුන්ගෙන් භෞෝග සම්පත් වලට හානි වීමට තියෙන ඉඩකඩ ගමේ කියලා නැහැ. නගරේ කියලා නැහැ. රාජ්‍ය දේපළ කියලා නැහැ. තවත් දේපළ කියලා නැහැ. මේ සාධාරණත්වය සමසේදී තියාම එනත් නැත්නම් බුදු සමයේ පෙන්වන දැහැමිපේම කියන මාර්ගයෙන් පිළිගන්නා වූ අර ගැඹුරු අවබෝධයක් නැති යම්නම් පිළිස් අනුන්ත මොකක් වුණත් කමක් නැහැ මගිබර පිළනවන් කියන ආත්මාර්ථය තුළ තමන් විපදවන්නේ බවට පත් නොවි අන් අය සතු දේවල් සරස්කින්ගෙන ඒවා තමන්ගේ දේවල් වලින් පරිහරණය කරන්ට යාම තුළ දානය බැංකු සොරකම් තවත් විවිධ දාන ආදී දේවල් සොරකම් කිරීම සිදු වෙනවා. ඒක ඉදත් සිදු වුණා අදත් සිදු වෙනවා ඉදිරියටත් සිදු වෙනවා මේ දේවල් තේරුම් ගත්ත පිරිස ලැබෙනවා නම් තමයි සාධාරණ බෙහෙත් සමාජයක් වෙන්නේ ඉතින් ධර්මයෙන් හැත්තෙන සමාජයක් නම් මේවා ඇති වෙනවා ඒකට ඒවා බලන්න පුළුවන්කම නැහැ මේ ඉදිරිපිට මගින් පාලනය කිරීම සුළුන් අල්ලා ගන්නුවන් දීම ඒවට තියෙන ඒවල දේවල් කරන්න තියෙන ඉඩකඩ වළක්වා ගැනීම නීතියෙන් කරන්න ඕනේ ඒක කොහොම කළා අපි අද්දකින් හොයලා බලන්න අපි හැම දිනාටම මේ කියන ජීවිතයේ එක අවස්ථාවක් හරි සමන් සන්තරයක් සොරු ගැනීම නැති අවස්ථාවක මුදිලා නැද්ද නිසා අග්ගි උදක රාජචෝර ගින්නට ජලයට රජුන්ට සොරුන්ට අපි හරියම්බ කරගෙන තියෙන භවෝග සම්පත් උරුමේමේ ඉඩකඩ තවතිනවා තවත් එක දෙයක්ත් තවතිනවා අප්පේහි දායාදී සාධාරණ මේක ටිකක් කල්පනා කරලා තේරුම් ගන්න ඕන දෙයක්. යම් මවෙක්කෝ පියෙක්කෝ යම් කෙනෙක් සමන් යම් දෙක භවෝග සම්පතක් උරුමු කරන්නේ ඉන්නවා. තමන් කැමති තමන්ගේ දරුවන්ට දෙන්න විතරයි. තමන් කැමති තමන් ප්‍රිය කරන දරුවන්ට දෙන්න විතරයි. තමන් අප්‍රිය කරන අයත් ඉන්නවා. නමුත් මේ නීතිය තුළින් ඇතමුන්ට පුළුවන් තමක් තියෙනවා මේවට උරුම සම් කියලා හිත කරගන්න. තමන් කැමති නැති අයටත් එතකොට මේ ධන ධාන්‍ය උරුම වෙන්නට පුළුවන්. තමන් කැමති අයට විතරක් නෙවෙයි. සම් සමහර විට පීක් නොවෙත් වශයෙන් තමන් සන්තක ධනය යම් දරු පිරිසකට ලැබෙනවාට කැමති වෙන්න පුළුවන්. පෞද්ගලික අමනාපයක් නිසා තව කෙනෙකුට ලැබෙනවාට අකමැති වෙන්න පුළුවන්. නමුත් වේත්‍යාන සුලෝ හිමියන් එක වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ මේ නිසා අනිකුත් කාරණාගත කල තමන් කැමති නැති අයටත් මේ පවෝග සම්පත්තර වෙන්න පුළුවන්. දැන් මේ කරුණ පහ දෙස බලන්න. මේ පහ නිසා ඔබට ලැබෙන්නේ සතුටක්. ගින්න විනාශ වුණොත් ජලයෙන් විනාශ වුණොත් රජුන් දැක්කොත් සරුන් දැක්කොත් අකමැති අයට හිමි වුණොත් ඔබයින් ලබන්නේ තෘප්තියක් තෘප්තියක් අනිවාර්යෙන්ම ඔබ පිළිගන්නවා මේ නිසා අපි දුකටපත් වෙනවා අන්න ආදීනව කියන වචන තේරුමයි මේ භවෝග සම්පත්තල අයහපත්තානි සංස වගේම අයහපත්තානි සංසතිකුත් අයහපත් ආදීනව තිබුත් තියෙනවා නමුත් මා කිසිවිටකක් පිළිගන්නේ නැහැ මේ ආදීනව තියෙන නිසා මේ භෝගයන් රැස් කරන්න එපායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් මේ ආදීනවයන් දරා ගන්නට අපිට බුදුරජාණන් වහන්සේ උපක්‍රමයක් දේශනා කළා. ඒ කොටසට යන්න පෙර තවත් යම් කරුණක් මා මෙතන ඉදිරිපත් කරන්න කැමතියි. මේ භවෝග සම්පත්තල උරුමය අකාලයට විනාශ නොවීම, දිවි නොගැනීම, වරුන් නොගැනීම ආදී කාරණා පිටපසක් හැම දිනාටම මේක සිදු වෙන්නේ. කලාතුරකින් කෙනෙකුට එහෙම සිදු වෙනවා. ඒක තුලත් තවතින කරුණක් තියෙනවා. ඒ තමයි මේ භවෝග සම්පත් වඩා සාධාරණව උපයාස ප්‍රයා ගන්නේ නම් එනම් ඒවට අර තියෙන අකල් විනාශයන් සිදු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මේකට ගල්පනා කරලා බලන්නකෝ ඒ මද්ද්‍රව්‍ය වෙන කියලා දාන් තුලින් මාසකින් දෙකකින් අවුරුද්දකින් ලක්ෂපතියන් කෝටිපතියන් වෙලා විශාල සුවිසල් මේ නිවාස හදාගන්න අය නැද්ද කියලා බලන්න උන් අවුරුදු 10කට 5කට වඩා ජීවත් වෙනවා දේ විමසන්නට අයිති වෙන උන් වෙනසී යනවනේ ඒ කියන්නේ සමාජයට ගිනි දීලා ඉක්මනින් කෙනෙක් පොටක් වෙලා එයා ජීවකාලීනව විනාශන වෙ ජීවත් වෙන්න හිතනවා නම් ඒකවන්නේ අනිත් තේරුම් ගන්නවා මේ භෝගයන්ගේ අකල් විනාශයේ නොවීමට සරුන් නොගැනීමට ගින්නෙන් විනාශ නොවීමට ජලයෙන් විනාශ නොවීමට බලපාන තවස්සක් තමයි ඒවා පිළිගත් සම්ප්‍රදායන්ට කාටවත් ගින් දෙන්නේ නැතුව සමාජයේ යහපතක් වෙන ආකාරයෙන් මේ භවෝග සම්පත් උපයා ගන්නේ නම් අන්න ඉතින්ද ඔය කියන ආදීනවයන් අවනු වීමට පිළිවෙලක් තියෙනවා ඒක සූත්‍ර දේශනාවල වෙනම පවතිනවා ඒ වපුටා දස්පන්නට මා මේ මොහොතේ වෙලාව ගන්න සූදානම් වෙන්නේ නැහැ අපි මුලින්ම වෙනකට යාවිතු නිසා දැන් බලන්න මම මේ කියන කාරණේ තමයි දැන් මේ භවෝග සම්පත්තල ආදීනයක් තියෙනවා දැන් එහෙනම් ඒක දරා ගන්නට අපි ප්‍රමම කීපු කාරණාව ගින්දර එක්ක කටයුතු කරන කෙනා අඬුවක් පාවිච්චි කරනවා විදුලිය සමගාටේ තරණ කෙනා විදුලිය තමන්ගේ අතට නවදින්නට අඬුවක් පාවිච්චි කරනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ සමාජයට පැහැදිලි විතරව දාරනවා මේ භවෝග සම්පත් පරිහරණය කරද්දී ඔබට එවන් සිදුවෙන්න තියෙන හානිය කම්පාව අවබෝධ කර ගැනීම සඳහා උන්වහන්සේ මනා උපදෙස් මාලාවක් සපයලා තිබෙනවා. අන්නේ කොටසයි අපි දැනගන්නට. මම උදාහරණයක් ඔබට ඉදිරිපත් කරන්න. මේක ප්‍රස්මාමේ උදාහරණයක් කියලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාගෙන් විමසන දෙයක් තමයි දින මහණෙනි ඔය ජේතවනාරාමයේ આવට තියෙන ගස්වල දැව නැත්තම් දර ආදී දේවල් කියනවා. මේවා මෙහි ආපම සමහර වෙලාවට කඩාගෙන යනවා කියනවා. ඔබට ඒ පිළිබඳව කිසියම් වේදනාවක් ඇති වෙන්නේ නැද්ද? නෑ ස්වාමීනි. ඇයි? ස්වාමීනි ඒවා අපේ නෝන නිසා, මගේ නෝන නිසා. මේ සිද්ධිය තේරුම් ගන්නට වෙනවා. අපිට බාහිර වශයෙන් මේ සම්පත්තල පෞද්ගලික අයිතියක් තියෙනවා තමන්ට ඕන ආකාරයට පරිහරණය කරන්න. මගේ වෙනවා කියන්නේ මේක නෙමෙයි. තේරුම් ගන්න. මම ඒකට උදාහරණයක් ඔබ දෙවිදටත් කරනවා කරුණාට යන්න මත්තේ. ලෝකුරු බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ මේ විදුත් මාධ්‍යමය තරම් දිනලා තිබුණ නැතිලා උන්වහන්සේ උදාහරණ ගන්නට නැති වෙති. නමුත් මට මේ උදාහරණය පෙනෙන නිසා මා දන්නවා. සංඝයාමේ නිවසත වී රූපවාහිනී යන්ත්‍රයෙන් ඔබ කැමති වැඩසටහන නරඹනවද? ඒ වැඩසටහන නැරඹීම සඳහා රූපවාහිනී ළඟට යනවාද? නැත්නම් ඈතක ඉඳලා පුතුවේ වාඩි වෙලා ඉඳගෙන දුරස්ත පාලකයකින් ඔබට ඕන දේවල් වෙනස් කරගන්නවාද? අර සාහෘදක ක්‍රමයකට කළා ඔබට ඉන්න තැනම ඉඳලා දුරස්ත පාලකයෙන් මේක පාලනය කරන්න. ඔබේ අතේ තියෙන යන්ත්‍රයේ පරිශීලක වීම මගින් ඊට අදාළ කරුණ ඇතුළත යන්ත්‍රයේ හයික්ලත් වෙන නිසා ඔබට අවශ්‍ය channel එකක් මාරු කරගන්නට කරන්න පුළුවන්කමක් තියෙනවා. සිතන්න ඔබේ අතේ තියෙන ස්විච් එක කරුණත් එහෙනම් අර දුරස්ත පාලකිය වැඩ කරන්නේ නැහැ. දුරස්ත පාලකිය ඇතුළත තියෙන කොටස කරුණත් ඔබ අතේ තියෙන ස්විච් එක පොතරම් ක්‍රියාත්මක කරත් ඒ channel මාරු වෙන සිද්ධියනේ. තේරුම් ගන්න මම මේ කියන්න හදන උදාහරණය. මෙන්න මේ වගේ සිද්ධියක් අපේ මනසෙත් පවතිනවා. අපි සුදු සමයේ ගැඹුරු තේරුම් ගන්න නැත්නම් හැම විටම රෝගෝ වගේ කොටසක්. අර දුරස්ත පාලකෙන් channel මාරු වෙනවා වගේ මේ බාහිර ලෝකයේ තියෙන ලාභ අලාභ සැප දුක් නිඳා සංසාරේ නඩලෝ දහම තමයි එළියේ තියෙන සීසය. මේකට අදාළ කරන උභෝගී හිතේ හරි කරගත්තාම මොකද වෙන්නේ? ඒවට අදාළ කර්ම වලට මුහුණ දීලා ඔබට ගැලපෙන්න සිද්ධ වෙනවා. දැන් සමාජයේ උත්සාහ කරන්නේ මෙතෙන්දී අර ඇතුළත කොටස ඉවත් කරගන්න දෙන්නේ බාහිර කාරණා සමතුලිත කරගන්න. මම පෞද්ගලිකව දන්න උදාහරණයක් කියන්නම්. ඔය ඇතම් සැදහවත් පිරිස් ඉන්නවා. බොහොම සැදහැව. විහාරස්ථානට ඕනෑම තැනක විහාරස්ථානට ලැබී ඒ වගේම මුදල් හදල් වියදම් කරනවා. සම් දෙනවා මේ කාර්ය කටයුතු කරනවා සුපිකන් ප්‍රතිපාක් තිබෙනවා. නමුත් ඔවුන්ට යම් යම් අවස්ථාවල අසනීපයි කරදර වෙනවා. එන්න මෙබඳු අවස්ථාවල අපට අහන්න ලැබුණ දෙයක් තමයි මෙච්චර දේවල් කරලත් අපට මේ කරදරයක් නැතුව ඉඳන්නේ හරි කරදරයි. ඔවුන් හිතන් ඉන්නවා යහපත් දේවල් කර පමණින් ඔවුන්ට ලැබෙන්න තියෙන සියලු දේවල් දුක් කරදර නැතුව ලැබේ කියලා. එතකොට ඒ බුද්ධලේක් වශයෙන් අර යහපත් ක්‍රියා කළ පමණින් ඒවට අදාළ විපාක වාරයන් ලැබුණට මේ කරදරයටපත් වෙන දතිය බලස්සන්ටේක ප්‍රමාණවත් නැහැ. ආසත් දිනවක අනන්ත වාරයක් මගේ ළමා කාලේලා හිටියා. අපි මෙච්චර දේවල් කරලත් අපිට කියන්න තියෙනවා. හේතුව මොකද්ද? මේක තේරුම් ගන්න වෙනවා. ඒ නිසා අපි මේ පුතඥන කියලා කියන්නේ එළියේ තියෙන බොත්තමක් මගින් ඊට අවශ්‍ය විදිහට පාලනය වෙන පිරිසක්. දැන් බලන්න ඔබ දැකලා තිබෙනවා නම් ඔය අපි කලාවක් පිරිනවනේ අම්බලංගර රූකඩ කියලා. මේ රූකඩේට කවදාවත් නටන්නට බැහැනේ. රූකඩේ පිටපස නටවන්නේ කින්නෝ. ඔහු ඇඟිලි සූත්‍ර අනුව එහෙම කරන ආකාරයෙන් තමයි රූකඩේ නටවන්නේ. මේ වගේ ඔබ දන්නවද ඔබට බුදු සමයේ දෙරෙන් නැත්නම් ඔබත් මේ අටල දහමට අනුව නටන රූකඩයක් කියලා. මෙන්න මෙතනයි ගැටලුව තියෙන්නේ. ඔබේ රූකඩයක් වුණත් ඔබට කොතරම් බාහිර භෞෝග සම්පත් තිබුණත් ඒවෙන් අර යහපත් ආනිසංස ලබන්න පුළුවන් වුණත් අර ආදීනව ටිකට මුහුණ දෙන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේක තේරුම් ගන්න වෙනවා. ඒ නිසා ධනවත් කෙනත් දුප්පත් කෙනත් උගත් කෙනත් මේ සියලු දෙනා තමන්ට සිදුවෙන මේ අරෝධහමට අයිති කාරණාවලදී ආපහු ඊට අදාළ කම්පණයකට උදුරු වෙනවා. ආදීනව කියන්නන්නේ මේකට අපි කියන අටලදහම කම්පා වෙනවා කියලා. ලෝක ධම්ම සූත්‍රය ආශ්‍රයෙන් වෙනදාස කීක අපි හැදිරි කරමු අපි දෙට දන්නේ නැහැ. මේ සිද්ධියට මොහොන වීම සඳහා බුදුරජාණන් වහන්සේ අපවෙත පැහැදිලි කරවදාලා වූ දේශනා පිළිවෙතකුමක්ද උපක්‍රමයකුමක්ද මෙයින් ගැලවීමට නම් නැත්නම් මේ භවභෝග සම්පත් පරිහරණය කරමින් ආනිසංස විඳින්න ආදීනවයන්ගෙන් ගැලවීම සඳහා නම් අපි කුමක් කළ යුතුද? භවභෝග සම්පත් පිටා කියලා ප්‍රතික්ෂේප කළ යුතුද? එහෙම නැත්නම් ඔබට අර කියන විදිහටම ඒක කරන්න ඕනේ. අපි දෙවරු කරුණක් කියන්නේ යන්නේ නිසා. එහෙමනම් අපට බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව යම් කිසි දරාගැනීමේ ශක්තිය. මේකට මොහොන දීමේ හැකියාවක් උන්වහන්සේගේ 45 ජීවිත කාලය තුළ ධර්මදේශනා කිරීම තුළින් සමාජිත ලබා දී තිබෙනවා. බණ කියනවා කියන්නේ ඕක කියලා දෙනවා. බණ අහනවා කියලා කියන්නේ ඕනෝක අහලා තේරුම් අරගෙන ජීවිතයට මොහොන දීමේ ශක්තිය ඇති කරගන්නවා. සාදු කියලා ගෙවර යනවට හරි මතක තියාගන්න නැතුවට හරි නෙමෙයි. කිවරයක් නැතුව දේශනා කරන නිසා ඒවා සම්බන්ධනට නෙමෙයි. අපිට දැන් අද උදෑසනත් අහන්න හම්බ වුණා. බුදුබණ ඇසුවා නිරන්තරේ බුදුබණ කීවා නිරන්තරේ දර්ශිගුණාකින් අපතාමත් අනන්ත පිරුණා. මේ මෙහෙම වෙන කරුමේ මොකද්ද මන් දන්නේ කියලා අපි එදුර්ජයත්‍රිසූරින් කියන දීතික තවත් ඒ ගීතයෙන් කියන කරුණේ සත්‍යයක් පවතිනවා. දෙසුවාට ඇසුවාට ඒවා ගත්තේ නැත්නම් ධාරණය කරගත්තේ නැත්නම් හිතන ඔබේ චරිතයන් වෙනස් වුණේ නැත්නම් ඒවා සුලඟේ ගියානේ. ඒ නිසා මේ තරමට බණ අහන අරට දින දින පිළිහෙන අරුමේ මන්දා කියලා ඒ අය කිව්වට අපි නම් මන්දා කියන්නේ නැහැ. අපි දන්නවා මන්දා කියන්නේ මම දන්නේ නැහැ කියන එක. අපි දන්නවා හේතුව බණ පින්දෙන්න සීමා වෙලා. බණ චාරිත්‍රයක සීමා වෙලා. බණ නියගයට පින්දීම සඳහා කරවන්නක් වෙලා. නමුත් බුදුරජාණන් වහන්සේ ස්වකීය ජීවිත කාලය තුළ දේශනා කළ වූ ධර්ම දේශනා එකක්වත් අවසානයේදී මේ බණේ පින මේ ජීඥාතින් අනුමෝදන් වේවා කියලා අවසන් කරපු සටහනක් නැහැ. තේරුම් ගන්න මේක. එනිසා මේ අපි මේ බණ කියන එක සීමාව ඉක්මව අරන් ගිහිල්ලා අපට තේරුම් ගැනීම පැත්තකට දාලා පිළිපැදීම පැත්තකට දාලා අපි ඒක අනුන්ට පින්ගෙන දෙයක් බවට පත් කරගෙන තියෙනවා. මේකත් හොඳ පාරක් නම් මේ පිළිබඳ වෙන දවසක අපි කාලේ පැහැදිලි කරන්න. එනිසා මේ දින දින පිළිගෙන අරුමේ කුමක්ද? අනර බාහිර වශයෙන් උගතුන් බුද්ධිමතුන් බවට පත් වුණාට මේ කොටස අරන් යන පිරිස අඩු වෙනවා. එතකොට අර දැහැමි උපයාස ප්‍රයා ගැනීම ප්‍රතිසපේද වැඩි වෙන්නේ. එහෙම නැත්නම් ඉක්මනින් පොරවත් වීම සඳහා ඕනෑම දහජරා වැඩක් කරන අයගේ ප්‍රතිසපේද වැඩි වෙන්නේ. වෙන මේ ගැටලුව තියෙනවා මේ සාධියෝගයක් අපිට. බුදුසමෙන් කිසියකට තමා පමණ ආත්මార్థකාමීව සතුටක් වීම පින්නන්නේ. බුදුසමෙන් තමා කරන කාරණා නිසා සමාජයේ දුකටපත් නොවිය යුතුයි. සමාජයත් සතුටක් විය යුතුයි. සමාජය සුරක්ෂිත විය යුතුයි. කිසියෙකුට හානියක් ජීවිත වශයෙන් හරි දේපල වශයෙන් හරි අධ්‍යාත්මික වශයෙන් හරි හානියක් සිදු නොවිය යුතුයි. සැපේ සදහවන් බෞද්ධ ජීවත් විය යුත්තේ මේ ආකාරයට. අන්න මේ ඉක්මනින් ධනවත් වෙන්න යනයි. එහෙම නැත්නම් තවත් මොනවා හරි මෙහෙමත් හිතනවා ඉන්නවා. ඔය අධ්‍යාත්මික නතුවට ගමන් නැහැ. කල්ලි තියෙනවා නම් ඕන දෙයක් ලබන්න පුළුවන් කියන මතය මේ රටේ ප්‍රකාශ වෙනවා. එහෙම වුණත් මේ ಗುಣධම් අන් අය ගැන හිතීම මොකක්වත් නැහැ. සමන්ත ඒ සඳහා ඒකත් ලුම්බන්නවා. වෙන මේ මානසිකත්වයන් සමාජගත වෙන එක. මේ මානසිකත්වෙන් හැසිරෙන පිරිස වැඩි වෙන එක විතරක් හද නැහැ. ඒ නිසා අපට අපේ ජීවිත පාලනය වෙන්නා වූ අපේ ජීවිත පාලනය කරන්නා වූ බුදුන් වහන්සේව දාල ධර්මතාවයකුත් අපිට තියෙනවා. දැන් අපි මේ පැහැදිලි කරන්න යන්නේ අප තුළ තිබෙනා වූ දුරස්ත පාලකයන් පාලනය වෙන මධ්‍යස්ථානයකමක. මම ආයෙත් මතක් කරනවා ඒක. ලාභය අලාභය සැප දුක නින්දාප සංසන්නම් මේ ලෝක ස්වභාවයේ ධර්මතා හමුවේදී අඬන දොඩන වැළපෙන ලෙඩ වෙන අකාලයේ මියන බැරි එද රැටෙන තරමට බලපෑම් සිදුවන්නේ ලෝක ධර්මයන් නිසාද එහෙම නැත්නම් ඒවා බාර ගැනීම නැමැති දුර්වලකම නිසාද අපිට තියාගන්න මේක ලෝක ධර්මයන් වෙනයි බාර ගැනීම වෙනයි මෙන්න මෙතන පරතරයක් තියෙන නිසා තමයි අපිට මේ සැනසෙන්න පුළුවන් කමක් තියෙන්නේ ලෝක ධර්මයන්ම නම් බාර ගැනීම එහෙනම් කවදාවත් බුදුජානන් වහන්සේ කෙනෙකුට අපව ගලවා ගන්න නැත්නම් මඟ පෙන්වන්නට හම් වෙන්නේ මේක පරතරයක් තියෙන හැම විටම ලෝක ස්වභාවයන් වෙනයි ඒවට දක්වන ප්‍රතිචාරයන් අනුව තමයි වෙනස් වෙන්නේ ඒ නිසා අපි හොයාගන්න වෙනවා මේ දුරස්ත පාලකයක් මෙන් බාහිර ලෝකයේ තියෙන මේ බලවේගයන් මගින් අපව නැතවන රූකදේ පස්සට පස්සුනේ අපි කොහොමද එහෙම නැත්නම් අපිව මේවට ප්‍රතිචාර දක්වලා අඩන වෙලකින් අයබෝට පස්සුනේ කොහොමද එන්න මේ හොයාගන්න වෙනවා මේ හොයාගන්න නැතුව අපි කරන යහපත් ක්‍රියාදාමයන් තුළ ඔබට පුළුවන් දන් දෙන්න සිල් රකින්න භාවනා කරන්න විහාර ආරාම උදි කරන්න මෞපියන් පෝෂණය කරන්න ආදී සත්පුරුෂ ක්‍රියා ගොඩක් කරන්න පුළුවන් ඒකට විපාකක් තියෙන පුළුවන් විපාක දෙමුණට ඔබ අන්නර වචනේ ආපහු කියනවා මෙච්චර වේවල් කියලා අපටත් දැනීමක් නැහැ කරදර හරියට කියලා. අපි කොහානියම්. මෙතනදී අපි තේරුම් ගන්න ඕන කරුණක් තියෙනවා. අපි මේ ජීවිතය ගැන හිතන්නේ පුද්ගලෙක් වශයෙන් ජීවිතේ එකක් වශයෙන්. ඒ තුළ තමයි ඔය ශික්ෂා පද මගින් කරන ලබන සංවදය ඇතිවන්නේ නිහියෝකයි. බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය විග්‍රහ කරනවා ඊට වඩා එහා පුද්ගලයා තුළ ප්‍රඥාත්මක තවබ්යක් වශයෙන් දැන් බලන්න ඔය අවුරුදු 3 4 5 ළමා මනස ස්වභාවය මට අත්දැකීමක් තියෙනවා මා අධ්‍යාපනය ලබා දුන්නා වූ දරුවන් තිබෙනෙකුගේ පියා හදිසි අන්තරකින් මේ ගියා අතර ගානක් තියෙනවා මම ඒ වන විටේ එක දරුවෙක් කියා ප්‍රේරණ කෙනෙක් බවට පත් වෙලා ඒ නිසා ආරංචි වුණ තැන් පටන් ඇය අඳිනවා වැළපෙනවා සෝක වෙනවා අර අවුරුදු 5ක තර ළමෙක් හිටියා එයාත් මේ සිද්ධිය දන්නවා එයාත් දන්නවා තව ටිකකින් ගෙදරට මුත්ත කලෙබරේ ගේනවායි කියන්න පැත්තකට කරන් බෝල ගහනවා එයාට කර පියාගේ මෙයාම කිසිදු බලපෑමක් ඔහුගේ මාතෘක ඇති කරලා පියාගේ මෙයාම එකයි බිරිඳට ඇති කළ බලපෑම එකක් ඒක ගන්නා වූ දියණියට ඇති කළ බලපෑම එකක් ඒක ගණන් ගත්තේ නැති දරුවට බලපෑම තවත් එකක් දැන් ඔබට තේරෙනවද මේ එකම සිද්ධියක් අපේ මානසික ස්වභාවය අනුව බලපෑම් වෙනස් කරන බව එන්න මේ ළමා මනසට මේ ලෝක ස්වභාවයන්ට බලපෑම් කරන්න බැහැ එතන උන්දුම සරල ජීවත් වෙනවා අනිසා සුන්දර ජීවත් වෙනවා මේ ළමා මනසේ පවතින සරල බව සුන්දරත්වය කුමන කරුණක් නිසාද වෙනසීමටපත් වෙන්නේ? ටිකින් ටික ඉවත් කියන්නේ. මෙන්න මෙතන තිබෙනවා ඔබව පාලනය කරන්නා වූ ඔබ වැරදි දෙස සකස් කරගන්නා වූ ආත්ම කේන්ද්‍රීය සංකල්පය කියලා දෙයක් තියෙනවා. මේක ඔය අඩු 10න් 9න් 7න් පස්සේ පෝෂණය කරන්නා වූ වැරදි ආකාරයක සිතක් නැත්තම් බුද්ධම ආත්ම කේන්ද්‍රීය සංකල්පය තමා මුල් කොටගෙන සිටීම තේරුම් ගන්න වෙනවා කොහොමද මේක සිදුවෙන්නේ අන්න ඒක තේරුම් ගන්න තමා කියන වචනෙන් පෙන්නන්නේ තමා කියන අකුරක නෙවෙයි තමා කියන වචනෙන් පෙන්නන්නේ තමා කියන ශරීරය නෙවෙයි මේ ලෝක ජීවත් වෙනකොට ඇසින් කනින් නාසින් අරමුණු ගැනීමේදී මේ අරමුණු ගන්නට වෙනවා ඒවා විඳින්නත් වෙනවා ඒවා අවශ්‍ය ප්‍රතික්‍රියා දක්වන්නත් වෙනවා ඒක තමයි ඉන්ද්‍රයන් පහ ලෝකෙට දීලා තියෙන්නේ ඒ පස්සාකාරයෙන් කියන දැනුම ලබාගෙන තමන්ගේ ජීවිතය සුරක්ෂිත කරගන්න. නමුත් ඒ පස්සාකාරයෙන් ලබා ගන්නා වූ දේවල් ඊළඟට මොකද කරන්නේ? අප නොදැනව වැරදි ආකාරයකට පරිහරණය කියන තවත් සූදානම් ඒක තමයි ඒ අරමුණේ ස්වභාවය තමයි අපි කැමති වුණත් නැතත් ඇති වී නැති වෙන එක. ඒක මේ වර්තමාන මොහොතේ ලෝකෙ සිදුවෙන ඕනෑම කෙනෙකුට මොන දෙන්න තියෙන ස්වභාවයක්. අපි මේ ස්වභාවයේ තියෙන කේ තේරුම මේක හැටි කියන එක බව තේරුම් ගන්න. ඔබ මේ ළමා කාලේ ඉක්මවා යනවා සමග මේ ස්වභාවය නැත්තම් ඒක හැටි කියන එකට විරුද්ධව ඔබේ හිතේ ඇති කරගන්න ලබනවා නැවතත් මේවා ලබන්නට ඇත්නම් නැවතත් මේවා විඳින්නට ඇත්නම් ආදී වශයෙන් අල්ලා ගැනීමක් අපි නොවේ සිටින් පතම සහ ෘතිය උපදා පරිත්තස් සූත්‍රවල බුදුරජාණන් වහන්සේ ඉස්සම් මනවින් පැහැදිලි කර වදාරනවා මේ රහස. උපදා පරිත්තස්සනංචෝ භික්ඛවේ දේසිස්සාමි අනුපාදා අපරිත්තස්සනංච. මහණෙනි අල්ලා ගැනීමෙන් පැවුලක් අල්ලා නොගැනීමෙන් මතවලක් දේශනා කරමි. ජේතවනාරාමයේ ළඟ දර පිරුණා කට්ටිපදානේ. ඒ දර අපේ මග කියලා භික්ෂුන් වහන්සේලා අල්ලා ගත්තේ නැති නිසා ඒ පිරුවන් පැවුලක්. මේ උදාහරණයෙන් පෙන්වන අන්නේ වගේ තමයි මහණෙනි. ඔබත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහවෙන් එකක් මම කොට මගේ කොට මගේ ආත්මය කොට අල්ලා ගත්තොත් තමයි ඔබට පැවුල ඇති වෙන්නේ. අල්ලා නොගැනීමෙන් නොපැවුල. එතන අපි මේ ලෝක ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේට පොදු ධර්මතාවයක් තමයි ලෝක ස්වභාවය අටලෝ දහම. මේ අටලෝ දහම එහෙනම් අපට දුක් ගෙනත් දෙන්නේ අටලෝ දහම නිසාද අටලෝ දහම බාර ගන්නා නිසාද? අන්න අඳු නෑ ඔබට. එතකොට ඔබට පුච්ච ගන්නවා. තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ සහ ආනන්ද හාමුදුරුවෝ ඕනම් ඉස්සම් කරලා බලන්න. යම් සිද්ධියකදී. බුදුරජාණන් වහන්සේ වදාරනවා ගණන් ගන්න එපා. ආනන්ද හාමුදුරුවෝ වදාරනවා ස්වාමීන් වහන්සේ මේ නින්දා දරන්න බෑ අපි මේ නෝටින් වෙන පැලකට යමු. ආර්ය පුද්ගලයාට නින්දාව බලපාන විදිහ එකයි එක විදිහක්. අනාර්ය පුද්ගලයාට නින්දාව බලපාන විදිහ තවත් විදිහක්. නින්දාව එකමයි සමාජයෙන් නාව. බාර ගැනීම සහ නොගැනීම සිදුවන්නේ කුමක් නිසාද? ඔබ පිට පුතඥ කියන්නේ ඇයි කියලා දන්නවද? ඔබ සසරින් මේ ජීවිතෙන් මේ හැම කුණකන්දලක්ම බාර ගන්න පුද්ගලෙක් බවට පත් වෙන නිසා. ඔබ බාහිර ලෝකයේ ධර්මතාවයන්ට අනුව පාලනය වෙන කෙනෙක් බවට පත් වෙන නිසා. ඔබ ස්වභාව ධර්මයේ සිද්ධීන් අනුව නටන රූපරයක් බවට පත් වෙන නිසා. ඔබ දන්නවද බුදුරජාණන් වහන්සේ ලෝක පරිවේ ධර්ම දේශනා කළේ මේ රූපද ස්වභාවයෙන් නිදෙන මාවත කියලා දෙන්නේ කියලා. ඒක නේද මම මේ පැහැදිලි කරන්න හදන්නේ අඬු අතට ගන්න කියලා. ගින්දර එක්කලා සෙල්ලම් කරන්න ඕන නම් අඬු අතට ගන්න. විදුලිය එක්කලා සෙල්ලම් කරන්න ඕන නම් විදුලිය වදින්නේ නැති උපකරණයක් අතට ගන්න. ඒක ටෙස්ට් කියලා කියනවා. අන්න ඒ වගේ මේ මෞපියන් ආදී මේ අය පෝෂණය කරන්නත් අවශ්‍යයි. ඒ බවෝග සම්පත් වල සිදුන හානිය තුස්තවදිනවා. මේ හානිය දරා ගන්නෙ කොහොමද? මේ හානිය අවම කරගන්නෙ කොහොමද? මේ හානිය නිසා අපි අපල් මරණයට පත් නොවි රෝගී නොවි බලන්න. ඔය හානිය ආරංචි වුණාම සමහර අයක වෙන දේවල් සමහර අයකින් කියනවා මේ පොඩි කරදරයක් තියෙනවා මේ කලබල වෙන්නේ නැද්ද කියනවා. නෑ නෑ කලබල වෙන්නේ නෑ. කිව්ව ගමන් පේන තියලා ඇදගෙන කිව්ව ගමන් සමහරු මෙහෙ ගිහිල්ලා ඇදගෙන යෝගාන සමරු හෘදේ රෝගින් නලෝහල් ගත වෙනවා. බලන්නට බාහිර සිද්ධීන් ඔබ කොතරම් දුරට ඔබේ වශයෙන් බාර ගන්නට වෙනවද? එනිසා මේකට ලෝකෙට දොස් කියලා හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට දොස් කියලා හරියන්නේ නැහැ. අපි බෞද්ධ නිසා අපට මේ තරබර එනවා කියලා හරියන්නේ නැහැ. ඔබ උත්සජන භාවයේ නම් ඉන්නේ මේ ස්වභාවය තේරුම් අරන්නේ. එනිසා ඔබලඟ ඇතුළත තියෙන දෝලකම තමයි මොකද්ද? මේ හැම දෙයක්ම අල්ලා ගැනීමට පුරුදු වෙනවා. අල්ලා ගැනීමේ දෙයක් දෙකක් තියෙනවා. ලාභය හොඳයි, අලාභය නරකයි. නින්දාව නරකයි, ප්‍රශංසාව හොඳයි. විවාසස හොඳයි, ආයස නරකයි. සැප හොඳයි, දුක නරකයි. එකක් අපි අල්ලා ගන්නවා, අනිත් එක ප්‍රතික්ෂේප කරනවා. මේ අල්ලා ගැනීමත් ප්‍රතික්ෂේප කිරීමත් දෙකම අල්ලා ගැනීම. දැන් ඔබ දන්නවද බුදුජානම් මහන්සේ පැහැදිලි කරලා දාලා තියෙන්නේ මෙන්න මේ අල්ලා ගැනීම තුළින් තමයි ඔබව පාලනය කරන්නා වූ කේන්ද්‍රස්ථානයේවත් මම මගේ වචනෙන් කියනවා ආත්ම කේන්ද්‍රීය සංකල්පය හැදෙන්නේ. මම කියන අකුරේක මම කියන ශරීරේ නෙමෙයි. ලාභයේදී ලාභය අල්ලා ගත්තොත් ලාභය මම. අලාභයේදී අලාභය අල්ලාගත්තොත් අලාභය මම. දුකේදී දුක අල්ලාගත්තොත් දුක මම. සැපේදී සැප අල්ලාගත්තොත් සැප මම. ප්‍රධාන වශයෙන් කරුණු අසයිනක දුන්නහත් වෙනලා කියනවා. දැන් මේ ලෝක ධර්මතාවයට සිදුවෙන් නොදී අපි ලෝක ධර්මතාවෙන් හතර ප්‍රතික්ෂේප කිරීම මතින් අල්ලා ගන්නවා. හතර පිළිගැනීම මතින් අල්ලා ගන්නවා. දැන් ඔබ සහරින් ළමා කාලයේ ගත වීමත් සමග එකින් එක මෙන්න මේ අල්ලා ගැනීම සංඛ්‍යාව ඉහළ යනවා. ආත්ම කේන්ද්‍රීය සංකල්පය තමා මුල් කොටගෙන හිතන බපන විදිහ ඉහළ යනවා. දැන් ඊට පස්සේ ලෝක සිදුවෙන දේ නෙමෙයි අපි බාර ගන්න කැමති. අපට ඕන විදිහට වෙනන්නේ. ඉන්නතනේ මෙන්න මෙතන තමයි බුදුහාමුදුරුව අදාළා වූ සුබ කියන එක තියෙන්නේ. සිදුවීමත් ඔබේ සංකල්පයත් අතර ගැටුමක්. සිදුවීම අපට වළක්වන්න බැහැ. වර්තමාන මොහොතේ යම් දෙයක් සිදුවුනොත් ඒක වළක්වන්න බැහැ. ඔබ ඉන්නා එකට මෙහෙම වෙන්න ඕන කියලා පූර්ව නිගමනයකි. ඉතින් එතකොට ඔබ සිතන විද්‍යුත් සිදු නොවන විට අපේ සංපයෝග දුක් වේවා නේද? දැන් මොකද කරන්න ඕන? දැන් මොකද කරන්න ඕන? මේ ආත්ම කේන්ද්‍රීය සංකල්පයේ ගොඩනැග විපොම්මද? අරමුණ හේතුඵල ධර්මයක්. ඇසට හම් වෙන චක්කු විඥානය කියන ගත්තත් ප්‍රසාදයේ ගෝචර රූපය ආලෝකයේ මානසික කාර්ය උදව් කරගෙන චක්කු විඥානය හට ගන්නවා. අපි කැමති වුණත් නැති වෙනවා. අරමුණ හට ගැනීම නැතිවීම කියන එක අපි පිළිගත්තත් නැත්නම් කැමති වුණත් නැත්නම් සිදු වෙන දෙයක්. ඒක ස්වභාවිකත්වය කියන්නේ ඒක ධර්මතාවයක්. ඒක අපට දීලා තියෙන භාගයක් බව අපි තේරුම් ගන්නකොට කල්පහු වෙලා ඇති. මේ ජීවිතේ විඳවන්නට අපට ලබා දුන්න භාගයක් තියයි. බලන්න ඔය දරුවෙකුට මේ ඉගෙන ගන්න සියලුම දේවල් මට හේතියොත් එහෙම ඕෆිස් එකක් වෙන්නේ නැද්ද කියලා අවසානයේ. ඒකට අවද්දේ අදාළ දේවල් භාවිතා කරපුවම මටත් නැති වෙනවා ස්වභාවයෙන්ම. මට නැති වෙන්නේ ඒක බලද්දී තේරෙනවා මට නැති වෙන්න අවශ්‍යයි. අන්න ඒ වගේ අප මේ ලෝකේ ජීවත් වෙන්නට ගිහිල්ලා ලෝක ස්වභාවයට විරුද්ධ අපට කැමති විදිහක් අපි රෝපණය කරගන්න අපිට. අන්තමයකට අදාළ වචනේ කීවේ නැහැ. ඒක කියන්න වෙනවා. අදාළ කාල සීමාවන් තිබි. තේරුම් ගන්න. මෙන්න මෙතන තමයි අදාළ තැන. බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා මේ ලෝක ස්වභාවය නෙමෙයි මිනිසා දුකට පත් කරන්නේ. ඒ ලෝක ස්වභාවය අල්ලා ගන්නා වූ තමන්ගේ මානසික ස්වභාවය මූලික ස්වභාවය. බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම. දැන් මේ නිසා උන්වහන්සේ වදාරනවා අල්ලා ගැනීමෙන් පැවුල දේශනා කරන. අල්ලා නොගැනීමෙන් පැවුල දේශනා කරන. දැන් අපිට අල්ලා ගැනීමේ පුරුද්ද සසරෙන් නාව මේ ජීවිතයේ ඔබ යම්තාක්කල් දැන් පුතල් ගැන වශයෙන් කැවිදින් ඉන්නේ මේ පුරුද්ද ඇවිදින් ඉන්නවා. එහෙනම් ඔබට අල්ලා ගැනීම තුළ ජීවිත අවසානය දක්වාමත් කොතරම් හොඳ කෙනෙක් වුණත් අර ආදීනව පහට මොන බින්ද ශක්තිය නැහැ අදවැඩි වශයෙන් ඔබේ නිසා සම්පාවය. දැන් බුදුන් වහන්සේ අල්ලා නොගැනීම කියලා වචනයක් දේශනා කළා නේද? කොහොමද අල්ලා නොගැනීම? අන්න අඳුර. ඉන්ද්‍රෙක් කලසෙල් ලං කරන්න ඕන නම් අඳුර. විදුලියක් කටයුතු කරන්න ඕන නම් අවශ්‍ය ස්ථිර. අනිත් නැයි පෞති. වෙන කිසිදු විකල්පයක් මේකට නැහැ. ස්ත්‍රී පුරුෂ ભેදයෙන්තර, දී පැවිදි ભેදයෙන්තර බුදුරජාණන් වහන්සේ උත්තමේ බහුජන හිතාය. බහුජන සුඛාය. අත්තා හිතාය සුඛාය දේමනස්ථානම් කියලා අදාළියයි. වික්කුසිතාය වික්ෂුන්ගේ වික්කුණන් හිතාය වික්ෂුන්ගේ වික්කුණි නම් හිතාය කියලා. එහෙම වචනයක් දාලා නැහැ. බහුජන හිතාය. බලන්න. අන්න මම මේ පැහැදිලි කරන්න හදන්නේ. ඔබ බණ අහනවා, බණ කියනවා, කියවනවා, පින් දෙනවා. ඔබ මේ කාරණේ ගන්න නැතුව බාහිරෙන් හතකට ගන්නවා. මට මේකට උදාහරණිකුත් තියෙනවා කියන්නේ. අපි බොහෝ කල් අපි හිතවතුන් නැතර කරලා තියෙනවා. අපි අතර ඉන්නවා බොහොම අපිට හිතවත් දාන ආදී කටයුතු කරන ඒ වගේම සිල් සමාදන් වෙන ආශාසනික ජීවනයට කටයුතු කරන අය. උන්ට බොහෝ පින් සිදු වෙනවා. නමුත් ඔවුන්ට මේ බාහිර වශයෙන් සංවර වූ පමණින් මේ ස්කන්ධ පංචකය විපදින් නැතිව තේරුම් ගන්නට බැරි නිසා අතුරකින් ඔහු වෙනස් වී නැහැ. අර වැඩෙන ලෝභ දේශ මොහයන්ගේ ස්වභාවය එහෙමම ආරම්භ කළේ. මිනිසා අපි දකිනවා එතරම් බාහිර වශයෙන් කොතරම් නැපත් හිතයක් මේ අධ්‍යාත්මික වෙනස ඇති කරගත් නැති ජීවිත අවසානයේදී අපි සේන් සෝකීව දුකසේ ජීවත් වෙනවා. එනිසා අවශ්‍ය වෙන්නේ පුද්ගලයේ බාහිර වශයෙන් සංවරීම ආරම්භ කරලා ඇතුළත මේ ඔබට දුක්ගෙන දෙන කේන්ද්‍රස්ථානය විනාශ කරගන්නේ කිසිදු කෙනෙකු තේරුම් ගන්නෙක්. කොනක තේරුම් ගත්ත පුද්ගලයෝ ඒ සඳහා කරන කටයුතුට තමයි භාවනා කරනවා කියලා කියන්නේ. හැබැයිගෙන පියාගෙන ඉන්නවට හරි පාඩ හරි ගිල ටිකක් වෙලා ඉන්නවට හරි මොන මොන හරි මොමුණනට හරි තමයි අපේ රටේ අහිංසනේ භාවනාව කියලා. මේ අටලෝ දහමට අදාළ කාරණා නැත්නම් මේ ආදීනෝ පහට අදාළ කාරණාවලට ඔබට මොන දෙන්න සිද්ධ වෙන්නේ ඔබ ළඟ තියෙන තේන්පස්සානිය. ඒකට කියනවා මම කියලා. ඒකට කියනවා නිත්‍ය සුඛ ආත්මකත ගැනීම කියලා. දැන් නිත්‍ය සුඛ ආත්මකත ගැනීම වරද ඔබ ළඟ පියාගෙන ඔබ මේ ලෝකේ දුක් නැතිව ජීවත් වෙන්න කල්පනා කරනවා. දෙවියන් එනිසා බුදුන් වහන්සේ වෙන උත්තරේ ලෝක දේශනා කරලා දාලා පුදුම විදිහට. ඒ පරිවර්තනයෙන් කියනවා නම් සියලුම සංස්කාරයන්ගේ සත්‍ය ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම බවයි. බෞද්ධික සැබෑ බෞද්ධික වෙනවා කියලා කියන්නේ මෙන්න මේ ධර්ම හදවතින් පිළිගැනීම. ඔව් හොය ඉස්ත්‍රි කෝ පුරුෂයෙක් වේවා කීවෝ පැවිදි වේවා ඒකටවත් නෑ. මේ ලබාගත යුත්තේ කැක්ටි බුද්ධෝත්පාදයක බුදුරෙකුගෙන් පමණයි. එනම් අර නිත්‍ය සුඛාත්මකත ගන්නාට තමයි පුතර්ජනයයි කියලා කියන්නේ. උඹට තමයි කියන්නේ අනුසෝතගාමී ප්‍රතිපදාව යන්නයි කියලා. ඔව්. එනම් මේ ස්වභාවයන්ට අනුව දැන් මොඩට වැඩම පොඩි රැල්ලට අනුව උඩට පහළට යන්න සිද්ධ වෙනවා. ඒ වගේ ස්වභාවයන්ට අනුව කම්පණය සිදු වෙන එක ස්වභාවයේ තේරුම් නොගැනීම නිසා අප විසින් හදාගත්තා වූ ආත්ම කේන්ද්‍රීය සංකල්පයේ වරද. එය මෙතෙක් වැඩුන නිසා තමයි වැඩුන මාත්‍යයක් පවතින්නේ. දැන් මේක ශ්‍රේ කරගන්නේ කොහොමද? උපන්නක්සල් දුරු කිරීම කියලා කියනවා. කර්මක් ශ්‍රේ කිරීම කියලා කියනවා. ඒක නිත්‍ය උනේ. ඒ පෝෂණය උනේ මම මගේ වශයෙන් බාර ගැනීම නිසා. අල්ලා නොගැනීම කියන වචනෙන් පෙන්වන්නේ වචනයක් පාවිච්චි කරගන්න එක නෙමෙයි. ඒක හටගන්නවා. අටගන්නදී අපිට වෙනස්කම් කරන්න යන්නේ නැත්නම් ඒක නැතිවීම ඒකයිත් දෙයක්. එනම් අපේ ස්වභාවය සමග එකතු වන්නේ නම් අපි අර වැඩෙන මමත්වයේ පෝෂණය නොවි පෙස්සේ වෙන්න පටන් ගන්නවා. එනිසා ඔබට දුක් දෙන දෙන්නේ ලාභ අලාභ සැප දුක් නින්දාක සංසාර නොවි ලෝකේ පවතින. ඒවා ඉදත් තිබුණා අදත් පවතිනවා ඉදිරියටත් පවතී. ඔබට දුක් ගෙනත් දෙන්නේ ඒවා බාර ගන්නා වූ ඔබ ළඟ පවතින මම නම් වූ මුලාවයි. මම යනු කිසිලොම් නියදත් නොවේ. මම යනු ශරීරය නොවේ. මම යනු මම කියන අකුරු දෙක නොවේ. ඒ මොහොතේ උපදින නැසෙන ලාභය හෝ අලාභය හෝ ද්වේෂය හෝ මෝහය හෝ කෝපය හෝ ඊර්ෂ්‍යාව හෝ ආදී කොට ඇති හැඟීමයි මම කියලා කියන්නේ. මනමින් බුදුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ස්වාමිනි මම කියලා කියනවා කොතනම තියෙන්නේ මම වෙන්නේ මොනවා කියලා. ස්වාමී නැත්තම් ආනන්දේ යම් කෙනෙක් ගාව ලෝභී තියෙනවා ලෝභයටයි මම කියන්නේ. දැන් ඔබට මේ ලෝකේ සැනසෙන්න ජීවත් වෙන්න අවශ්‍ය නම් ඔබ අර කියන භවෝග සම්පත් උපයාගෙන ඒ ආනිසංස භුක්ති විඳින්න. හැබැයි ආනිසංස විතරක් භුක්ති විඳින්න බෑ. ආදීනව දරා ගන්න අවශ්‍ය ශක්තිය ලබා ගන්න වෙනවා. අන්න එතකොට මේ ලෝකේ ඉන්න වෙනස් විදියකට හිතන වෙනස් විදියකට ගතන කෙනෙක්. එහෙනම් අර කම්පණය වෙන වෙලාවට ඔබට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ කම්පණය ආයේ මම කොට මගේකට බාර ගැනීම නිසා නේද. එතනින් එහාට කම්පණයටපත් නොවෙන්න නම් ඒ වැඩෙන මමත්වයේ වෙනකොට ඒ ශේවීම සඳහා ඇති වෙන දේ නැති වෙනවා. අල්ලගන්න නැත්නම් ඇති වෙන දේ නැති වෙන එක අපි කරන වැඩක් නෙමෙයි ඒකයිති වැඩක්. මෙන්න මේක කොහේරි තැනකට ගිහිල්ලා කරන්න පුළුවන් නැහැ නේද? ඔබ යම් වර්තමානයේ යම් තැනක ජීවත් වෙන්නේ ඒ ජීවත් වෙන සිද්ධීන් අනුව තමයි ඔබට අයිති කම්පනයට අදාළ කාරණේට මොන දෙන්න සිදු වෙන්නේ බාහිර ලෝකයේ. ඒ මොහොතේදී ඔබේ සංගෝණ මම එළියට එන්නේ. ඒ මොහොතේදී ඔබ දකින්න ඕන මේ දුක මට ගෙනත් දුන්නේ මගේ මා පෞද්ගලික මමත්වෙ නිසා නේද? එනම් මම මේක හදා ගන්නට අල්ලා නොගැනීම ප්‍රයත්න කරන්න ඕන නේද? මේකට කියනවා විදර්ශනාව කියලා. මේකට කියනවා සතිය වඩනවායි කියලා. කලත් පැත්තෙන් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ ධර්ම දේශනාවේ මා පැහැදිලි කරන්න හදපු කාරණාව. ආදීනෝ පවතිනවා. ආදීනෝ තහනිසා හම්බ කරන්නේපා කියලා බුදුහාමරුවන් වදාළේනේ. ආදීනව සිදුවනු ලබන්නේ ඔබ ළඟ තියෙන පෞද්ගලික දුර්වලතාවයක් නිසා. ඒ දුර්වලතාවයේ ධර්මයේ සරමින් ජීවත් කරගන්න ධර්මං සම්මං සරණං ගච්ඡාමි. ධර්මය යන මෙතන ඒ සංස්කාරයන් ඇති වෙනදී නැති වෙනවා. අල්ලගන්නේ අන්නේක අල්ලගත්තොත් ඒක ඔබ ඊට විරුද්ධව ගිහිල්ලා ඔබ දුකටපත් කරන තනක් ඔබ හදාගත්තා. ඒක අපට ඉවත් කරගන්න පුළුවන් නම් වසර දෙකක් තුනක් හතරක් පහක් දහයක් බුදුන්වහන්සේ පැහැදිලි කරලා තියෙනවා අපේලා තියෙනවා. අතර හතක් ඇතුළත කියලා ඉන්නහට. මේ දෙ සැබෑට තේරුම් අරගන්න. තේරුම් අරගෙන මේ දුකට හේතුව ලෝකේන ඔබ හිතේ තිබෙනා වූ මුලාවක් බව තේරුම් අරගෙන ඒ නසා දමන්න ධර්මයේ සරලින් එවිට මේ ලෝකෙමයි දුක නැති වූ තැන. ඒක තේරුම් ගන්න. ඒකයි බුදුදහම සුභ ආදියාලමක් කියලා කියන්නේ. බුදුදහම දුක ගැන නෙවෙයි කතා කරන්නේ දුක් නැති වූ තැන කියලා කියන්නේ. එහෙනම් අපිට කාලය ගත වෙන්නේ අමින් තවතිනවා. මා භෝග සූත්‍රයේ ආශ්‍රයෙන් භෝගයන් කියන ආස්වාදේ හිම නැත්තම් භෝගයන් කියන පැහැදිලි කර අපි ආනිසංස ආනිසංස වල අපි පැහැදිලි කරා භෝගයන්ගේ ආදීනව ටිකක් තියෙනවා. ආදීනව නිසා භෝගයන් හොයන්න තු වෙන්නේපා. ආදීනවන්ත මොන වීම සඳහා ධර්මීය සරණ කරගන්න සැප හොයාගෙන ඔබට මෙලව සැබෑවටම සැප ලබන්න හම් වෙන්නේ මිසෙයි. එනිසා ධර්ම ශ්‍රවණයකට මේ ධර්ම තේරුම් අරගෙන ඔබ ඒකානුව ක්‍රියාත්මක වෙන පුද්ගලෙක් බවට පත්වීම තුළින් අටලෝ ධර්ම නිසා ඔබ පාලනය කරන ඔබේ දුරස්ත පාලකයේ සිටින් ඉවත් කරගන්න ඔබට සැනසිලි ජීවිතයක් ගත කිරීමට මේ ධර්මානුශාසනාවන් උපකාර වෙනවා. එසේ කිරීමට ඔබට ශක්තිය වැඩි ලැබේවායි කියන සුභාශිංසකින් ප්‍රාර්ථනා කරමින් සමත තෙරුවන් සරණයි කියමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනවා. ස්වාමී